ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සීලේ පතිත් ය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආසාපි නිපකෝ භික්ඛූ සෝ ඉමං විජතයේ ජතන්ති ලෝකාග්‍රහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙව් පිරිසක් අතර වික්ත ප්‍රතිබල දිව්‍ය පුත්‍රයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සංයුත්ත නිකායේ දේවපුත්‍ර සංයුත්තේ තැති ගාථාවක් මේ ප්‍රකාශ වුණි. සීලේ පතිස්සහාය නරෝ සපඤ්ඤු උපතින් නැනවත් මිනිසෙක් සිව්පිරිසුදු සීලයක පිහිටා සිට චිත්තං පඤ්ඤං ච භාවයං ආකාපේ නිපකෝ කැලස්ථාන වීරිය ඇතුව පරිහාරයේ ප්‍රඥාවෙන් යුතුව සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් එම යෝගාවචරයා සෝ ඉමං විජිතයේ ජතං 108 වදා දුන් කුෂ්ණා ජතාව විජිතනේ කරන්නේ කියන එක ගාථාවේ තේරුමයි. මේ දේශනාව තුළින් අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත බලාපොරොත්තු වන්නේ බුද්ධ ශාසනයේ ආදි කල්යාණය වන සීල සම්පදාව ගැන හැඳින්වීමයි. බුද්ධ ශාසනය සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනකට බෙදී යනවා. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා. සීල පරිභාවිතෝ සමාධි මහක්ඛලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා ප්‍රඥා මහක්ඛලා හෝති මහානිසංසා ප්‍රඥා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති කියා සාන්තිනායකයන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී කීප වාරයක් දේශනා කළේ සීලේ නම් මෙයයි සමාධියේ නම් මෙසේය ප්‍රඥාව නම් මෙසේය. සීලයෙන් පාස්කසින් වැඩුණු සමාධිය මහත් ඵලයේ මහත් ආනිසංසය සමාධියෙන් පරිභාවිත වූ හාස්පසින් වැඩුණු ප්‍රඥාව මහත් ඵලයේ මහත් ආනිසංසය ප්‍රඥාවෙන් පරිභාවිත වූ හාස්පසින් වැඩුණු සිත සම්මදේව ආශ්‍රවේහි විමුච්ඡති මනෝකොට ආශ්‍රවයන්ගෙන් මිදෙයි. එනිසා බුද්ධ ශාසනයෙහි ආගිය කල්යාණයේ වෙන සප්ත විසුද්ධියෙහි පළමෙන විසුද්ධිය වෙන සීලය සම්බන්ධ කෙටි හැඳින්වීමක් මේ ගාථාව තුළින් අපි මතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සීලය සීලය කියන්නේ කුමක්ද කියන එක පළමෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සීලය කියන එක පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වන්නේ තින් සීලන්ති චේතනා සීලං චේතසිකං සීලං සංවරෝ සීලං අවේක්ෂිකමෝ සීලං. සීලේ කොටස් හතරකට වෙන් වෙනවා. චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය සහ අවේක්ෂිකම සීලය කියලා. ප්‍රාණඝාතාදී කාය වාග් ద్వාරයන්ගෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ චේතනාව චේතනා ශීලයයි. අනවිද්‍යා අවියාපාද සම්මාදිට්ඨි කියන මෙයින් ඇතිවෙන ආධ්‍යාත්මික ගුණය චෛතසික ශීලයයි. තවදුරට වෙන් කරනවා නම් වත්කින වේත්තාදී සිදු කරන්නා වූ චාරිත්‍ර ශීලය චේතනා ශීලයයි. එවැගේම කාය වාග් ద్వారයෙන් හා ආජීවයෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනේ චෛතසික ශීලයයි. සංවර ශීලයේ කොටස් පහකට බෙදෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියලා. සෑම ශික්ෂාපදයක්ම මේ සංවර ශීල පහට සම්බන්ධයි. එක එක ශීලයක් ප්‍රාතිමෝක්ෂ වශයෙන්ද සංවරයක්. ඒ ශික්ෂාපදය ආරක්ෂා කර ගැනීම සඳහා සොදර සංවර කර ගැනීම සති සංවර ශීලයයි. ඒ ශික්ෂාපදයන් රැක ගැනීම සඳහා නුවණින් යුක්ත වීම ඥාන සංවරයයි. ඒ ශික්ෂාපදයන් රැකීමේදී ඉවසිය යුතු දේ ඉවසීම කාන්ති සංවරයයි. එසේම චිත්ත සංතානයේ පහළ විය හැකි කාම විතර්ක ආදී විතර්ක වේගයන් අභිභවාගෙන සීලය සංවර කර ගැනීම විරිය සංවරයයි. මේ කියන සංවර සීල පහ. එවැගේම අවීචිත්තම සීලය කියන තැන ලාභ, යස, ඥාති, අංග ජීවිත කියන කවර හේතුවකින්වත් ඉක්මවා නොගොස් සම්පනා සීලය අවීචිත්තම සීලය. මේ සීලය හඳුන්වන පද හතරක්. තවදුරට සීලය ගැන අර්ථකථාවල හඳුන්වන්නේ සීලේ නමින් එතන හැඳින්වෙනවා සීලනේ කියලා. සීලනන්ත සීලම්. සීලනේ කියන්නේ කුමක්ද? අර්ථ දෙකක්. ඒක මෙහි ඇත්තා විවරණයේදී තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සීලනයයි සීලය. සීලනේ කියන්නේ කුමක්ද? සමාදාන උපධාරණ කියන අර්ථ දෙකයි. ආය වාක් සංවරය සහ උසස් ගුණ ධර්මයන් සාධාරණ වීමයි සීලනය කියන වචنين හැඳින්වෙන්නේ. එනි ලක්ෂණ රස පච්චපාඨාන පදක්ඛාන කියන කාරණා හතර තේරුම් ගැනීමේදී තවත් දුරට පැහැදිලි වෙනවා. සීලයාගේ ලක්ෂණය සීලන ලක්ෂණය. මල්ලාසනේක වෙන්වෙන්න තිබෙන්නා වූ මල් සමූහය සුලං වේගයක් ආතන විසිරී යන එක නූලක මල් වඩමක් හැටියට ගොතා ගන්නා ලදනම් හෝ එක මල් වට්ටියක මල් වාසයක නිසිසේ ඒකාබද්ධව තැන්පත් කරන ලදනම් සුලං වේගෙන් විසිරී යන්නේ නැහැ. ඒ වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත නොවු පුජ්‍යලයාගේ කාය වාක් අසංවරයේ පවතින සුලං වේගෙන් විසිරී යන මල් සමූහයක් වාගේ මූලක ඒකාබද්ධ කොට ඇමනෝ මල් සමූහයක් විසිරී යනවා වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත වූ පුජ්‍යලයා සමාගේ කාය වාක් සංවරයක් ඇතුව පවතින මේකද කියනවා සමාදාන අර්ථය කියන. උපධාරණේ කියන්නේ උපධාරණේ නමින් හඳුන්වන සීලන ලක්ෂණය. යම් කිසි කෙනෙක් සීලයක් රැකගෙන සමත භාවනා, විපස්සනා භාවනා ආදී කියදෙනවා නම් ලෞකික වශයෙන් උපචාර සමාධි, අෂ්ඨ සමාපatti සංඛ්‍යාත අර්පණා සමාධි, ලෝකෝත්තර වශයෙන් ත්‍රිවිද්‍යා, සත්‍යබිඥා, සෙව්පිලිසෙමියා ඥාන, රහත් බෝධිය, පසේ බෝධිය, අභිසම්බෝධිය කියන ඒ උත්තරී මනුෂ ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට සීලය ආධාර වෙනවා. ඒකට කියන උපධාරණේ මේ සමාධාන උපධාරණ කියන අර්ථ දෙක සීලයාගේ ලක්ෂණයයි. ඊළඟට සීලයෙන් සිදුවෙන කෘත්‍ය ඵලය ආනිසංස ඵලය කියලා දෙකක් තියෙනවා. ඒකට කියනවා කිච්ච සම්පත්‍ය අත්යෙන් රසෝ නාම පෞච්චති. කෘත්‍ය සම්පත්‍යයි සම්පත්‍ය සම්පත්‍යයි. කෘත්‍ය සම්පත්තිය නමින් හැඳින්වෙන්නේ දුස්සීල විද්ධාන්තනතා. දුසීල් බව දුරු කරනවා. සීලයක් මැනවින් ගක්නා පුජ්‍යලයාගේ సంతානයෙහි දුසීල් බව දුරු කරනු ලබන්නේ සීලයෙන්. ඒකෙහි ඇත්තා වූ කෘත්‍ය ලක්ෂණය. එවාගෙම අනවජ්‍ය ගුණාසතා අල්පේච්ඡතා සන්තුෂ්ඨිතා සුගරිතා පවේකතා විරිය ආරම්භතාදී ඌද ධ්‍යාන විච්ඡා මාර්ගඵලාදී ඌද උසස් ගුණ ධර්මයන් ප්‍රතිලාභ කර ගන්නට ලැබීම සම්පති රසයයි. එතකොට මේ කියන්නේ රස වශයෙන් දුසීල් බව දුරු කිරීම උසස් ගුණ සම්පත් ඉතිරි ලැබීම කියන දෙක සීලයේ තියෙන කෘත්‍ය ලක්ෂණයයි. ඒ වගේම සීලය වැටහෙන්නේ කෙනෙකුට සෝචය පච්චුපට්ඨානං සයිදන්තස විඤ්ඤුහි සුති භාවේහවත් සීලයෙහි වැටහෙන ආකාරයේ පවිත්‍රතාවයයි ප්‍රසන්නතාවයයි සංසුම් බවයි පිරිසුදු බවයි. සීලයාගේ පිරිසුදු බව අරිහත්ත්වයට දක්වා වැඩි දියුණු වෙනවා. එනිසා සීලයාගේ වැටහෙන ආකාරය පවිත්‍රතාව හැටියට මෙතන සෝචය නමින් හැඳින්වෙනවා. කාය සෝචය, වාචී සෝචය, මනෝ සෝචය. කයින් පිරිසුදු, වචනින් පිරිසුදු, සිතින් පිරිසුදු. මේ පවිත්‍රතාව සීලයාගේ වැටෙන ආකාරයයි. සීලයට ඊටාම සමීප උපකාරක ධර්ම දෙකක් තියෙනවා. පොත්තප්පංච හිරින්චේව පදක්ඛානන්ති වන්නිකා. සීලයට ළඟම උපකාරක ධර්ම දෙක පාපේත රජ්ජාව, පාපේත භය. හිරියොත්තප්ප කියන මේ උතුම් ලෝකපාලක ධර්ම දෙක ඇතොත් පමණයි සීලයක් සමාදන් වන්නේ, සීලයක් මැනවින් ආරක්ෂා වන්නේ. නිසා උත්තප්ප හිරි හිරියොත්තප්ප දෙක සීලයට පදක්ඛාන ආසන්න කාරණේ වෙනවා. එවාගෙම සීලයාගේ ආනිසංස වශයෙන් සලක බැලීමේදී සීලේ නමින් මෙතන හඳුන්වන්නේ අනදමාහිමියන් වහන්සේ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ අර්ථයයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා "කිමත්තානි බන්තේ කුසලානි සීලානි කිමානි සංසාරි" භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කුසල සීලෙහිවත් සීල සමාදන් වෙනින් අත්වෙන කුසලය කවර අර්ථයක් නිසද කවර ආනිසංසයක් නිසද? අවිප්පතිසාරත්ථානි කෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පතිසාරානි සංසානි ආනන්දයේ මේ කුසල සීලය නම් අවිප්පතිසාරයෙහිවත් විපිලිසාර නොවීම අර්ථ කොට ඇත්කෝය. විපිලිසාර නොවීම ආනිසංස කොට ඇත්කෝය. සීලයක් මැනවින් ආරක්ෂා කරන සීලවන්තයා කවදාකවත් විපිලිසාර වන්නේ නැහැ. පසුත වෙන්නේ මා අකින් අසවල් අසවල් පාපයන් සිදු වී කියනවා කියලා විපිලිසාර වන්නේ නැහැ. පසුත වෙන්නේ මා අකින් අසවල් අසවල් කුසල කර ගැනීමට අපහසු වුණා කියලා නොකල කුසල ගැනද පසුතැවිල්ලක් සීලවන්තයාට සිදුවන්නේ. හේතුව සීලවන්තයා චාරිත්‍ර වාරිත්‍ර මැනවින් සම්පූර්ණ කරපු කෙනෙක් දැරි. පාතලීගාම සූත්‍රයේදී බෝධිග්‍රාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සීලවන්තයාට ලැබෙන ආනිසංස පහ. සීලවන්තයා අප්‍රමාදව කටයුතු කරන බැවින් දැහැමින් ධනවත් වෙනවා. සීලවන්තයා තමාගේ සීලය නිසා උසස් ගුණ කීර්තියක් උසුලන්නේ වෙනවා. සීලවන්තයා රජ පිරිසකට, මැති ඇමති පිරිසකට, සංඝ පිරිසකට අවර විදිහේ පිරිසක් මැදට ගියක් විසරදව නිර්භීතව එවාගෙම සන්තෝෂයෙන් යුතුව ඉදිරිපත් වෙනවා මුහුණ පානවා. සීලවන්තයා නොමුලාව අවසාන මොහොත දක්වා සතුටෙන් ගත කරනවා. සීලවන්තයා ආයු කෙලවර සුගතිගාමී වෙනවා. මේ සීලවන්තයා ලැබෙන පංචමහානි සංසයක් පාතලීගාම සූත්‍රයේදී දේශනා කළා කියලා. එවාගෙම සීලයේ විශේෂානිසංස 18ක් ආඛංකයේ සූත්‍රයේදී දේශනා කළති. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වීම, ගරු කටයුතු කිරීම, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදී ලැබීම, ලැබෙන සිව්පත දානයන් මහත්ඵල කර දීම, පරලෝකීය ඥාතීන්ගේ සිහිපත් කිරීම පවා මහත්ඵල කර දීම ආදී වශයෙන් මාර්ගඵල අධිගමනයේ දක්වා සීල ආනිසංස 17ක් ආඛංකේ සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වේ. ලෝක ධාතුවේහි කිසිම සීතල වස්තුවකින් සිසිල් දෙයකින් නිවන්ත බැරි කෙලෙස් කිනි නිවන්ද සියලෙන් පුළුවන් වෙයි. එවාගෙම ලෝක ධාතුවේ කිසිම දියරකින් සෝදාන්ත බැරි කෙලෙස් මාල සීලය නැමැති ජලයෙන් සෝදා හරින්ද පිරිසු කරන්න පුළුවන් වෙයි. ස්වර්ගයට නැගින්නා වූ යම් දෙසේ ඉනිමඟක් ඇතොත් සීලය හා සමාන ඉනිමඟක් වෙනැස්සේ. නිවනට පිවිසෙන්නා වූ යම් දොරටුවක් ඇතොත් සීලය සමාන දොරටුවක් වෙනැස්සේ නෑ. සූසක ආභරණ පලං රජදරුවන්ට වඩා සත සහස්‍ර ගුණයකින් සීලාභරණයෙන් සැරසුණු සීලවන්තයා බබලෙනවා. එවාගෙම ආත්මානුවාද, කනානුවාද, දන්ද බය, දුර්ගති බය කියන මේ සතරාකාර භය සීලවන්තයාට කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ආත්මානුවාද බය කියන්නේ තමාට තමා චෝදනා කර ගැනීම. යම් කිසි කෙනෙක් තමා සීලයක් නොරැක දුසිල්ව කටයුතු කළා නම් අවසාන මොහොත වෙනකොට තමාම තමාට ශාප කරගන්නවා, අනේ මා කරගත්ත මේ වරද කියලා. එයින් ලැබෙන විපාකානිසංස දකිමින් තේරුම් ගනිමින් බලවත් සංතාපයටපත් වෙනවා. ආත්මානුවාද බය. පරානුවාද බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට අනුන්ගෙන් අපරිමාණ චෝදනා, අපහාස, නිନ୍ଦා, ගර්හා මුණපාන සිදුවීමක්. දණ්ඩ බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට සාධිකයේ දඬුවම්, සරසතුලංගෙන් පවා දඬුවම් කිඳින සිද්ධ වෙනවා. දුර්ගති බය කියන්නේ ඒ කවර දෙයක් නැතත් ඒවා යටපත් කරගත්තත් සමාත සසරදී සීලේ නොරැක හේතු කොටගෙන සතර ආපායේ අපමණ දුක් වලට භාජන වෙන්න සිද්ධ වෙනවා. මේ සතරාකාර භය සීලවන්තයාට කවදාකවත් මුහුණ පාන්න සිදුවන්නේ නැහැ. එවාගින් සීලයක් ආරක්ෂා කරන පුද්ගලයා සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට, විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට කියන මේ උත්තරීතර ගුණයන්ට ආශ්‍රය වෙනවා, පීවර නගනවා. එනිසා සීලය අනුසස් අසීමිතයි. මේ ලෝක ධාතුවේ සීලය රැක්කා වූ පුද්ගලයන්ගින්ද ආත්මීය සම්ප්‍රඥ සිතෙනකොට ලොකු ධෛර්යයක්, සතුටක් සීලවන්තයන් විඳ ගන්න පුළුවන්. එවාගෙම ආසංස, නිරාස, විගතාස කියන පුද්ගලයන් අතරත සීලයක් රක්නා වූ පුද්ගලයා ධ්‍යාන මාර්ගඵල අධිගමනය ගැන ආකංසාවක් ඇති වාසය කරනවා. සීල නිරෝධනා වූ පුද්ගලයා නිරාස පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. එවාගෙම සීලයෙන් අරිහත්ත්වයට දක්වා දියුණු පුද්ගලයා විගතාස කියලා හඳුන්වනවා. ඒ කියන්නේ එතන ආසංස කියන්නේ යම් කිසි රජ කුමරෙක් ඔටුනු කරන්න ගත්තා කියලා ආරංචි වෙනකොට තව රජ කුමරෙකුට නම් හිතෙනවා අනේ මට කවදා හරි ඔටුනු කරන්න ගන්න ලැබේවා කියලා. ඒ වාගේ සීලවන්තයෙකු තව සීලවන්තයෙ ධ්‍යාන මාර්ගඵල ලැබුවා කියලා දැනගන්න ලැබුණාම අනේ සාදු සාදු මටත් මගේ මේ සීලය තව සම්පූර්ණ කරගෙන ඒ උත්තරීතර ගුණයන්ට පත් වෙන ලැබේවා කියලා ආශාවක් නැත්තක් සංදයක් ඇති වෙනවා. ඒ පුජ්‍යලයාට කියන ආසංස. සීලවන්තයා තමයි ආසංස. සීලයක් නැත්තව පුජ්‍යලයා කවදාකවත් ඒ උසස් අධිගමනයන් ගැන ආශාවක් නැහැ. හේතුව සැඬල් දරුවෙකු දෙන රජ කුමරේ කොටුණු කන්න ගත්තා කියලා ආරංචි වෙනකොට අනේ මට රජකම ලැබේවා කියලා සැඬල් දරුවෙකුට හිතක් පහළවන්නේ නැහැ. ඊට නසුදුස්සෙක් දැයි. එවගේ සීලයක් නැති පුද්ගලයා තව සීලවන්තයේ උසස් ගුණයක් මාර්ගඵල අධිගමනයක් ලැබුවා කියලා දැනගත්තාම සමන්තේ සම්පත්තිය ලැබේවා ලබන්න ඕන කියලා ඡන්දයක් ඕනකමක් පහළවන්නේ නැහැ. සමාවිත සුදුසුකම් නැති නිසා. විගතාස කියන්නේ ඔටුනු පලං රජ කෙනෙක් තව සදි කුමදෙක ඔටුනු පලං දගත්ත කියලා ආරංචි වෙනකොට සමන් කාජියද පස්වූ කෙනෙක් නිසා මට ඔටුනු පලං ගන්න ලැබේවා කියලා හිතන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙලා. ඒ වගේ රහතන් වහන්සේ සීලාදී ගුණයන්ගෙන් පරිපූර්ණ බැවින් විගතාස පුජ්‍යලය හැටියට හඳුන්වනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි සෑම දිනම මේ ආසංස පුජ්‍යලයන් හැටියට හඳුන්වන්නට ඕනේ. සමාරත්නා සීලේ රත්නා නම් මැනවින් ඒ පුජ්‍යලයා උසස් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේත ආසංසකේ කැමැතිවන්නේ සංදේශ කෙනෙක් වෙනවා. ඊළඟට සලකා බලමු සීලයේ තියෙන ප්‍රභේද රහසය. ඒවා එකිනෙකට විග්‍රහ කරන්නම් පෑ භාගකින් පුළුවන් වන්නේ නැහැ. නමුත් මේ වාගේ ප්‍රභේද දැනගෙන තිබීමෙන් අප විසින් සීලය රැකිය යුත්තේ කෙසේද කියන එක අවබෝධයට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා අපි වෙනත් අවස්ථාවක් කාලය ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සීලයේ ප්‍රභේද පරිසම්බිදා මග්ග පාළියේ සහ ඒ අර්ථ කතාවේ විසුද්ධි මාර්ග අර්ථ කතාවේ තියෙන ප්‍රභේද 56ක්. ඒවා විග්‍රහ කරනකොට සමාත ප්‍රයක් විතර කාලය අවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ මොකද සීලය මොන ආකාරයකින් අප විසින් දැක්කේ යුතුද කියන එක තේරුම් ගන්න ප්‍රභේද දැන ගැනීම වැදගත්. ඊළඟට සලකා බලන්නට ඕනේ සීලයට සංක්ලේශ ධර්ම තියෙනවා. ඒ කියන්නේ සීලයක් අපිරිසුදු වෙන්න හේතු තියෙනවා. සීලයක් අපිරිසුදු වෙන්නේ විශේෂයෙන් ඉන්ද්‍රිය අසංවර වීම. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වැනි විතරක පරවසව දවස ගෙවීම. ඒකට කියනවා ප්‍රමාද විහෙරණිය කියලා. ඒ වගේම සිල්වත් නැති, සීලයක් රැකීමේ චේතනාවක් නැති, ඒ කියන්නේ හැඟීමක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයයටපත් වීම. පුද්ගලයාගේ සීලය පිළිහෙන, සීලවන්තයාගේ සීලය පිළිහෙන. යෝධ සේවකෙදු සීලේ සීලවන්තයෙන් සේවති වස්තු විචක මේ දෝසන් නපස්සති අවිද්දකෝ. ඒක ආසාවෙන් සඳහන් වෙන්නේ එකයි. මිච්ඡා සංකප්ප බහුලෝ ඉන්ද්‍රියා නිරදක්කති. හේම රූපස්ස වේ සීලං ජායතේ හාන භාගිය. මිච්ඡා සංකල්පනාම නිතරම හිතේ පවතින. ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරන්නේ. ඉතින් අර මහේච්ඡතා, පාපේච්ඡතා, එවැගේම අත්‍රික්කතාදී අයහපත් සිටිවිලි සිටිතා. අහවල් දේවන අහවල් විදියට මං සැපසේ ඉන්නට ඕන, අහවල් විදියට මුදල් හොයන්න ඕන, අහවල් විදියට ස්ථාන හදන්න ඕන, අහවල් විදියට ගෝලියෝ හදන්න ඕන. ඔය වගේ දේවල් හිත හිතා මිත්‍යා විතරක බහුලෝ වාසය කර. සමත භාවනා, විපස්සනා භාවනා ගැන ඡන්දයක් කැමැත්තක් ඇත්තේ නැතුව වාසය කර. එවන්නම්ගේ සීලය නිරන්තරයෙන් සංක්ලේශ සීලයක් වෙනවා. එවන්නම්ගේ සීලය ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස එවා ආකේන අවස්ථාවන්ටපත් වෙනවා. එවාගෙම බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවර්ධනයක தත්තේට පත්ම වියන. ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස මේ தත්තේදපත් වීම සීලයාගේ සංකේතයයි. සීලයට අපිරිසුදුවක්. සීලයට පිරිහීම. සීලයට විසුද්ධිය හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවරය. භෝජනීය මාත්‍රාඥතාව. කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවාගෙම සත්‍රාය ධර්ම කතාවන්ද සවන් දීම. මේකෙම හේතු නිසා සීලය විසුද්ධියටපත් වෙනවා. ඉන්ද්‍රියන් සංවර වෙන්න වෙන්න සීලය මැදින් ආරක්ෂා වෙනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ කරන්ද සීලය වැඩියෙන් ආරක්ෂා වෙනවා. එවාගෙම භෝජනීය පමන දැනගෙන සිව්පසේ පමන දැනගෙන ජීවත් වීමෙන් සීලය ආරක්ෂා වෙනවා. එවාගෙම සමස භාවනා විපස්සනා භාවනා නියෝගයෙන් යෙදීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. මේ වගේම අපාබෑ සැලකීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. සමායායතු ගමන් මඟ නිවන් මඟ සැලකීමෙන් සීලය ආරක්ෂා වෙනවා, පිරිසිදු වෙනවා. එවාගෙම තමන් ලබන්නේ තියෙන සාසන දායාදයේ උසස් බව සැලකීමෙන් සීලය විසුද්ධියටපත් වෙනවා. එවාගෙම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. අපේ ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු මහන්තතාව සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. සරුවත් මොගලන් අග්‍රස්නායක මහා ශ්‍රාවකාදී උත්තමයන් ගැන සැලකීමෙන් සීලේ තවදුරට විසුද්ධියටපත් වෙනවා. එවාගෙම සීලවන්තයන් වශයෙන් මහා බෝධිසත්වයන් වහන්සේ පිළිවෙත් පෙරු ඇති පාරමී පිළි ඇති ආවර්ජනා කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මෙසේම උදේ පටන් රාත්‍රියේ නිින්ද තැනදු තමන්ගේ වැඩ කටයුතු මනසින් මනානුවණින් ආවර්ජනා කරමින් සීලානුස්සතිය වඩන්නාට සීලේ පවිත්‍ර භාවයටපත් වෙනවා. අල්පේච්ඡතාව නිසා, සන්තුෂ්ඨිතාව නිසා, සුබරතාව නිසා, විරියාරම්භතාව නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. දුතාංග පරිහරණය නිසා සීල විසුද්ධියටපත් වෙනවා. ග්‍රන්ථ පරිහරණය නිසා සීල විසුද්ධියටපත් වෙනවා. ත්‍රිපිටක වාසවත්ගත කර ගැනීම නිසා සීලය පිරිසුදු වෙනවා. සමත භාවනාවෙන් ධ්‍යාන අභිඥා එකතු වීම නිසා සීලය පිරිසුදු වෙනවා. විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන දිනු කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මේ ආදී හේතු රාශියක් සීල විසෝධනයේ සඳහා ප්‍රතිෂ්ඨාධාර වශයෙන් පවතිනවා. ඈතාතීතේදී සීලවන්තයන් ජීවිතයේ නුතකා සීලය රැකැති අපේ අර්ථකථාල බොහෝම ලස්සනට හැඳින්වෙනවා සිටී නමුත් අම්බසාධක මහාතිස්ස ස්වාමීන් වහන්සේ දින හතක් නිරාහාරව පාගමනින් ලැබී දුර්භිත් සමයකදී දානේ නැති නිසා අඹගහක් මුල ගෙඩි ඉදිච්චි ජෙඩි වැඩි අඹගහක් මුල උන්වහන්සේ ක්ලාන්ත වෙලා වැඩි සිටියා. එතනින්ගේ උපාසකතුමේ ස්වාමීන් වහන්සේ ආහාර නැති අහේනියෙන් ක්ලාන්ත වෙලා ඉන්න බව තේරුම්ගෙන අඹ පැන් ඉරි කළා ගැලඳෙව්වා. ස්වාමීන් වහන්සේ උපස්ථාන කිරීම සඳහා සුදුසු තැනක තැන්පත් කරන්ඩ හරක ගත්තා වැඩම කරවගෙන ගියා. යන අතර ස්වාමීන් වහන්සේට අඹ පැන් පානයෙන් දින හතකට පස්සේ වැටිච්ච ආහාරය නිසා මන අසිහි එනමි කල්පනා කළා මේ උසුවාගෙන යන්නේ මගේ පියා නෙමෙයි සහෝදරයෙක් නෙමෙයි ඥාති බන්ධුවරයෙක් නෙමෙයි මගේ సంతානයේ සීලයක් ඇති කියලා දැන හිතාගෙනයි. ඇත්තෙන්ම මෙනි සදහවතුන්ගේ උපස්ථාන ලබන්ත මගේ සීලය පිරිසුදුද කියලා උපසම්පදා මාලකයේ දක්වා සීලය දැලුවා. සැබැවින්ම උන්වහන්සේගේ උපසම්පදා සීලය කලලක් නැතුව නිර්මලව පවත්නා බව ඉතා මනෙයෙන් පැහැදිලි වීමෙන් බලවත් ප්‍රීතිය උපන්නා. මේ ප්‍රීතියම ත්‍රිලක්ෂණ විදර්ශනාට හැරෙව්වා. උපාසකතුමාගේ කරපිටදීම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණා. අර සීලය ඉතා උතුම් ලෙස ආරක්ෂා කර ගැනීම ආනිසංසය. කිඳිවැලකින් කරා කැලෑවේ බැඳ තිබුණු ගරු ස්වාමින් වහන්සේ නමක්. ඒ කිඳිවැල කඩාගෙන යන්නට පුළුවන්කම තිබෙන්නේ කැඩුව සිදුවෙන කුඩා ඇවතගෙන කිරියෝත ප්‍රතිබැවින් ජීවිතයේ නොසකා ඒ ගහට බැඳීගෙන සිටියා. ලැබගින්නක් ආවා. ලැබගින්නට පිච්චියගෙන උන්වහන්සේ විපස්සනා වැඩුවා. ඒ සීලේ සිටගෙන උන්වහන්සේ අලිහත්යේටපත් වුණා. එවාගෙම සරියුත් මහරහතන් වහන්සේට එක් සංධාවක් ඇතු උදර ආබාධයකට පසුදින උදේ පාන්දර පිරිසුඟා වැළිය මුගලන් මහරහතන් වහන්සේට සන්නුමුතු චතුමඳුරු මිස පිළිබතක් ලැබුණා. මේක ගැන සරියුත් මහරහතන් වහන්සේට පිළිගැන්නුවා. උන්වහන්සේට උවට ආවර්ජනා කළා කොහොමද මේ පිළිබත උපන්නේ කියලා. උපන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි. ඊට පෙර දවසේ හන්දෑවේ මුගලන් මහරහතන් වහන්සේ ඇසුවනේ ස්වාමින් වහන්සේට ගිහි කාලෙත් මෙවැනි අසනීපයක් වුණාද? ඊට සුදුසු වාසයෙන් ගත්ත දෙහෙත් ඖෂධ මොනවාද කියලා එලලාවේ කියුණානේ. මගේ මෑණියෝ චතුමඳුර මිස්තර කිරිබතක් මට හදලා දෙනවා. ඒකෙන් මගේ මේ ආබාධය මේ කිස්සේ සුව වෙලා තියෙනවා. මේ කතාව දේවතාවෙක් අහගෙන ගිහින් ඒ දේවතාවා අර දන් දෙන ගායක ගෙදරක තරුණයෙකුට ආවේශ වෙලයි මේ විදිහේ කිරිබතක් සම්පාදනය වෙලා තිබෙන්නේ. ඒ බව මේ සරියුත් මහරහතන් වහන්සේගේ දිවසට දැනিলা. ඒ කිරිබත ප්‍රතික්ෂේප කළා. මගේ වචනයක් පිටවීම නිසා මේ කිරිබත සකස් වී තිබෙන්නේ. නිසා වචනේ විස්පාරයෙන් නිෂ්පන්න වූ මේ කිරිබත අකප්පියයි මගේ ආජීවයට අපිරිසුදුවක් කියලා වහා මේක උද්දාන නියම කළා. සැබවින්ම මුගලන් මහරහතන් වහන්සේ මේක පිරිසුදු උදානයක් වුණත් කැපසරුම් දානයක් වුණත් අර සරියුත් මහරහතන් වහන්සේගේ වචනෙන් ඒක කනකොල නැති දිනක හැලුවා. ඒ මොහොතේම සරියුත් මහරහතන් වහන්සේගේ උදන ආබාධයේ සුව වුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා කියනවා මගේ අතුණු බහන් මේ විදිහේ ඖෂධීය ආහාරයක් ගාගෙන දින ඇවිදලා ගියත් මම නම් මේ ආහාරය ගන්නේ නැහැ. මේක බුද්ධ ප්‍රතිකුට්ට වූ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මිච්ඡා ජීවියක් කියලා. මේ තරම් නිසා සුළු වරද සවා වරදක් හැටියට අබතක් කමනදී මහමෙඩක් නින් හිතලයි ඒ පැරණි උත්තමයන් වහන්සේලා සිල් ආරක්ෂා කළා කියලා. ඔය වගේ ප්‍රාතිමෝක් සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල, ප්‍රත්‍ය සම්නිසිත සීල ආරක්ෂා කළ උතුමන්ගේ පරිසා ප්‍රදාන අපමණයි. කරුණ දෙන වාසේ චිත්තගුත්ත ස්වාමින් වහන්සේ මොනතරම් පුදුම විදියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හිටියද 60 අවුරුද්දක් උන්වහන්සේ බමේකට වඩා net අර නොබලන කර්මයට සංවරව වාසය කළා. අන්තිමේදී දින හතක් ආවන්තිස්ස රජතුමාගේ බලවත් ආරාධනෙන් තිස්සම ආරාමයේ තැවැල්ලා අවිවේකව ඉඳලා ආපසු සිය ආරණ්‍යයට වැඩි දවසේ රාත්‍රියේ මුළු මැදම රාත්‍රියේ සක්මන්මල්වේ භාවනා කමඨං වැඩමින් සිටියා. උන්වහන්සේගේ කමඨාන වේදනාට වඩා පැහැදිලිව ආબોධ වුණා හිත සමාධි වුණා ආහතේ දෙවි දේවතාවෝ ඇඟිලි වලින් ආලෝකේ දැල්වගෙන සිටියා. එදා අලුයම් කාලයේ යන්නේ රාත්‍රියේ මැදියම ඉකුත් වී අලියමට පස් වෙන මොහොතේදී මේ 60 අවුරුද්දක්ම නිත සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලෙන් උතුම් ලෙස සිල් දැක්කා වූ ගරු චිත්තගුත්ත ස්වාමින් වහන්සේ දෙවි දේවතාවෝ සාදුකාර දෙද්දී මහරහත් භාවයටපත් වුණා. මේ විදිහට පුදුම ජීවිත අපේ සං අකුරෙන් ලියවි තිබෙන අර්ථ කතාවල අපරැන්නන්ට අනුග්‍රහ පිණිසයි ආදර්ශයේ පිණිසයි සා ඇතාතීතය වැඩි හිටිය ඒ උත්තරීතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා සංඝ පිතෘන් වහන්සේලා යම්බඳු ආකාරයේ සීලාදි ගුණ පූර්ණේ කරන ලද්දේ නම් අපත් මේ පුරණ සීලාදි ගුණ සම්ප්‍රතියට අනුයාතව සම්පූර්ණ කරගන්ත අපි අදිස්ථාන සබා ගනිමු. මේ සීලෙහි පිහිටා වඩන සමත භාවනා විපස්සනා භාවනා මහත්ඵල වීමෙන් සමාගේ සංකාණේ පුරා ඈතාකීතේ පටන් පැලතියෙන 1500ක් පමණ වූ කෙලෙස් බලමුළුව ජයගෙන බුදු ප්‍රසේබුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අප ආරක්ෂා කරන ඕපනය කරන සංවර්ධනය කරන මේ සීල සම්පදාව හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මච්ඡානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.